නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛී අවේරං කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච ආනාපාන සතියස්ස අනුපුම්බා පරිචිතා අනුපුම්බං පරිචිතා යතා බුන්දේන දේශිතා සෝයිමං ලෝකන් පබාසේති අම්බා මුත්තෝව චන්දිමාති. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද දින 2019 වර්ෂයේ මුල්ම පොහෝ දින හිමිදිරි පාන්දර සිට සමාදන් වෙච්ච පින්නතුන් මේ අවස්ථාවට නිමිට භාවන වැඩසටහන සහභාගී වීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්නතුනේ භාවනාවෙන් කරන්නේ අපේ හිත පිරිසිදු කිරීම. අපි බොහෝ විට බාහිර දේවල් පිරිසිදුව පිළිවෙලට තියාගන්න නොයෙකුට උත්සාහ කරනවා. ඒක හොඳ දෙයක්. නමුත් බුදුදහමෙන් වඩාත්ම අගය කරන්නේ අපේ හිත කොච්චර පිරිසිදුවට ලස්සනට තියාගන්නවද කියන කාරණය. බුදුහන්සේගේ ප්‍රධානම දේශනය තමයි සියලම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන අනුශාසනාවේන මූලික කාරණයක් තමයි සචිත්ත පරියෝධපන කියන කාරණය. තමන්ගේ සිත පිරිසිදු කර ගැනීම කියන කාරණය. එතකොට අපේ ජීවිතයේ යම් කිසි අවස්ථාවක දුකක් අනගාටුවක් තියෙනවා නම් ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය තමයි එක්ක හිත ලෝභය සමග මිශ්‍ර වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් හිත යම් කිසි දෙයක් ගැන පුද්ගලයෙක් ගැන අමනාපයක් තියෙන්නේ. එහෙමත් නැත්නම් හිතේ මෝහය අවිද්‍යාව තියෙන්නේ. මෙන්න මේ කරුණු තුන නිසා තමයි ඇත්තටම අපට දුකක් හටගන්නේ. ඕනෑම අවස්ථාවක බලන්න හිතේ යම් කිසි දුකක් අසහනයක් තියෙනවා නම් හිතේ ස්වභාවය මෙන්න මේකයි. කෙනෙකුට හිතනවා අපේ හිතේ තියෙන රාගය නිසා අපට දුක් වෙනවා කියලා. කෙනෙකුට හිතනවා ද්වේෂය නිසා කියලා. මේ දෙකම ඇතිවනට පිනතුනේ ප්‍රධානතම හේතුව තමයි මෝහය කියන එක. මොකක්ද මෝහය කියලා කියන්නේ? මෝහය කියලා අපි නොයෙක් විදිහේ වචන කියන්න පුළුවන්. අපට තේරෙන විදිහෙන් කියනවා නම් පිනතුනි අතීතයේ තමන් දැකපුවහපු දෙයක් ගැන හිතනකොට අන්න ඒ සිතන සිතුවිල්ල ගැන අපට යථා ස්වභාවය නොදැනීම. අපට හිතෙන්නේ ඒ සිතන සිද්ධිය මේ මොහොතේ සිදුවන දෙයක් කියලා. අපි ඇසෙන් දැකපු රූපය, කනෙන් අහපු ශබ්දය මෙන්න මේ දෙයක් ගැන අපට නැවත හිතනකොට අපි ඒක අනුවණින් අයනසෝ මනසකාරයෙන් මෙනෙහි කිරීම නිසායි දුක හටගන්නේ. අපි කියමු අපිට කවුරු කෙනෙක් බැන්න කියලා. ඒ බැන්න දේ ගැන අපට හිතනකොට ඒ මතකයක් එක්කම අපට හිතෙන්නේ ඒ සිද්ධිය දැන් සිදු වෙනවා කියලා. එතකොට තාපාරක් අපට බැන මහන පුළුවන් යන්නේ. එතකොට කෙනෙකුට අපට බනින්න පුළුවන් එකපාරයි. නමුත් අපි අවිද්‍යාව විසින් නැවත නැවතත් අපට බැනුම් අස්සනවා. රාග සිතුවිල්ලක් බලන්න. අපි හැඳ ලස්සන රූපයන් දැකලා හිතේ රාගය ඇති වෙන දෙයක් අපි දැක්කනම් ඒ ගැන සිහි කරනකොට අපට මේ මොහොතේ තියෙන්නේ සිද්ධිය ඒ රූපේ ඒ විදිහටම දැන් පේනවායි කියලා. දැන් උදාහරණයක් ගන්න බලන්න. ඉතාම සරල උදාහරණයක් වෙනතුනේ. ඔබේ ගෙදර තියෙන සීතකරණය මතක් කරගන්න බලන්න. ඔබේ ගෙදර ඔබ නිතර පාවිච්චි කරන සීතකරණය ෆ්‍රිජ් එක මතක් ගන්නකොට ඔබට හිතෙන්නේ කොයි වගේ ෆ්‍රිජ් එකක්ද? ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක්ද? ලයිට් ඔෆ් කරපු ෆ්‍රිජ් එකක්ද? හා? පත් වෙන එකක් නේ. ඔව් බොහොම හොඳයි. ඔබ අවංකයි. එතකොට පේනොත්නේ ඇත්තටම මේ මොහොතේ ලයිට් පත් වීමෙන් දෙක තියෙන්නේ. හැබැයි මම බොහෝ වෙලාවට මේක ඒක කරවලේ තියෙන මේ වෙලාවට. නමුත් ඔබට ඒක මතක් වෙනකොට මට ලයිට් පත් වෙන එක එක තට්ටුවල එක එක දේවල් කැම්පස් කරපු ෆ්‍රිජ් එකක් තමයි පේන්නේ. ඔබ නිතරම යන කණ්ණාඩිය ඔබට මතක් කරගන්න. ඒ කණ්ණාඩිය මතක් වෙනත් එක්කම ඔබට පේන්නේ කොහමද? ඔබේ පින්තූරයත් එක්කම ඔබට ඒ කණ්ණාඩිය පේන්නේ. නිකන් කණ්ණාඩිය පේන්නේ නැහැ. ඇත්තටම මේ මොහොතේ පේනකොට ඔබේ රූපයක තියෙනවද? නැහැ නේද? පින්නොතන මේ යථාර්ථයම තමයි අපේ ජීවිතය. සම්පූර්ණ අපි දුක් විඳින්නේ අපේ තියෙන නොදැනීම නිසා. මෙන්න මෙවැනි තත්ත්වයක් මත සම්පූර්ණ බුදුදහම කියන්නේ පින්නොතනි සතිය සම්පයන්නේ කියන කාරණා දෙක මත ගොනු කරන්න පුළුවන්. සතිය කියන්නේ සිහිය. සම්පජානිය කියලා කියන්නේ ප්‍රඥාව. සිහිය සහ නොවන දිනු කිරීමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. ඉතින් අපි දිනෙන් දින අපේ සාර්ථකත්වයේ කියන්නේ පින්නතුනි මෙන්න මේ සිහිය සහ නොවන දිනු කිරීම. අපේ කවදොරට දුක් විඳින ඕනේ නැහැ පින්නතුනි. මෙච්චර බුද්ධ ශාසනයක් අපි ලබා ගත්තා නම් අපට කොච්චර දුකේ නිදහස් වෙන මාර්ගයක්ද මේ තියෙන්නේ. වෙන අය පින්නතුනි මේක දන්නවා නම් බුදුදහම අපට වඩා කලින් නිවන් දකී ඒ කට්ටිය. බොහෝ දෙනෙක් දන්නේ දෙකම තියෙනවා. නමුත් අපි මේක දැනගෙන පින්නතුනි අවංකව කල්පනා කරලා බලන්න අපි කොච්චර නම් මේ ධර්මයේ ප්‍රයෝජන ආනන්ද තියෙන්නේ කියලා. ඒ ධර්මයේ දන්නේ නැති ලෝකයා අප වෙනුවෙන් කොයිතරම් දේවල් මිසු කරනවද? අපිට කැම ටික නිෂ්පාදනය කළ දීමේ ඉඳන් අපේ ඇඳුම පැනඳුම ඔස්සේ අපේ වාහනේ හැදීම යන පාරතොට හැදීම දක්වාම ඒ සියලුම දේවල් මිසු කරන්නේ කිසිම ධර්මයක් දන්නේ නැතුව. එහෙම සිදු කරන අය අතුරෙන් අපි ලෝකෙට මොකද කරන්නේ කියලා බලන්න වෙනවද? අවංකව කල්පනා කරලා බලන්න. එවැනි ලෝකයකට අපි අපේ මොකද වෙන්නේ කියලා. තමන් කණ්ණාඩි ඉස්සරහට යනකොට හැමදාම බලන්න ගත වුණු පැය 24 තුන තමන්ගේ ලෝකෙට මොකද වුනේ කියලා. පින්නතුනේ අපට අප ගැන දුර ගමනක් යන මේක හේතුවක් වෙනවා. ඒ නිසා බුදුහාමුදුර අපට දේශනා කරන පුලුවන් තරම් දුරට තමන්ගේ හිත දමනය කරගන්න හිත රැක ගන්න. ඒ විතරක් නෙමෙයි පුලුවන් තරම් දුරට සතිපට්ඨානය වඩන්න කියලා. ආතුර වූ කයක් ඇතුව හිටියත් ශාරීරිකව අපි ලෙඩ වුණත් ලෙඩ නොවන හිතක් ඇතුව ඉන්න මාර්ගය බුදුහාමුදුර දේශනා කළේ. අපි කොච්චර උත්සාහ කළත් අපි ලෙඩ වෙන එක මහලු වෙන එක අපට වළක්වන්න බෑ. ඒක බුද්ධහාදී උතුමන්ටත් භෞතික වශයෙන් සිද්ධ වුණා. නමුත් වෙනතුනේ අපට බුදුහාමුදුර දේශනා කළේ ආතුර කායෝචේව අනාතුරෝ චිත්තෝ කියලා. ශාරීරිකව රෝගී වුණත් මනසින් නිරෝගී වෙන ක්‍රමය බුදුහාමුදුර දේශනා කරේ. අනෙහිදී උන්වහන්සේ සඳහන් කරනවා අත දීපා භික්ඛවේ විහරතත් සරණා නාඤ්ඤ සරණා කියලා. තමන්ම තමන්ට පහනක් ආලෝකයක් දිවිනක් කරගන්න. නාඤ්ඤ සරණා වෙනත් බාහිර කිසිම පිළිසරණක් අපිට නැහැ පිනතුනි. අපි හිතුවට අපේ දරුවෝ අපට ඉඳී කියලා. පින්නතින අවසාන මොහොතේ කිසිම දෙයකින් අපට සැනසීමක් නැහැ. අපට තියෙන එකම දේ තමයි අපි දිනු කරගත්තු හිත. ඇතැමට අපි කායිකව ලෙඩක් වෙන්න පුළුවන්. වයසට ගිහිල්ලා දුර්වල වෙන්න පුළුවන්. ඇතැමට ඔබ දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඔබටවත් ඇතැමට ඔබ ගැන ප්‍රතිකාරයක් කරගන්න බැහැ. ඉතින් එවැනි තත්ත්වයක් මත අපි බාහිර දෙයකින් කොහොමද පිටසන්නක් බලාපොරොත්තු වෙන්නේ? එනිසා බුදුහාමර අපට නිතර දේශනා කළේ ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණා ඥානසරණා. ධහම පිළිසරණක් කරගන්න. ධහම ආලෝකයක් පහනක් දිවෙනක් කරගන්න. ඥානසරණා වෙන සරණක් අපට නැහැ කියලා. ඉතින් අන්නේ පිළිසරණ සකසා ගන්න සලසා ගන්න කොහොමද කියන එකයි බුදුහාමර අපට විස්තර කළේ. අන්නේ පිළිසරණ සලසා ගැනීමෙදී පින්නතුනේ සම්පූර්ණ බුදුදහම කියන්නේ සතිය සම්පජඤ්ඤ කියන කාරණා. සතිය කියන්නේ වර්තමානය තුළ කුසල අරමුණක සිත සංවර කර ගැනීම, සිත එකඟ කර ගැනීම. නුවණ කියන්නේ අනිත්‍යතාවය බැලීම, ප්‍රඥාවේ වාසය කිරීම. මෙන්න මේකයි සමස්ත බුදුදහම කියලා කියන්නේ. නිතර අවධානයෙන් ඉන්න තමගේ ශරීරයට දැන් මොකද වෙන්නේ කියලා. නිතර අවධානයෙන් ඉන්න තමගේ සිතට දැන් මොකද වෙන්නේ කියලා. බාහිර ලෝකේ ධර්මය දන්නේ නැති අනිත් අය මොකද කරන්නේ? ඇහැට රූපයක් එනකොට බලන්නේ බාහිර රූපෙට මොකද වෙන්නේ කියලා. අපි බලන්නේ මොකද්ද? බුදුහාඳුරගේ ශ්‍රාවයන් හිටිය අපි බලන්න ඕනේ පිනතුනේ බාහිර රූපේ දකිනකොට තමන්ගේ අභ්‍යන්තරයට මොකද වෙන්නේ කියලා. වෙන කෙනෙක්ගේ ෆෝන් එකක් නිස යනකොට අනිත් කෙනා අනිත්‍ය ඔක්කොම එයාගේ දිහා බලනෝනේ. අපි බලනවා මොකද්ද? ඒ ෆෝන් එක රින්නකොට මට මොකද්ද වෙන්නේ කියලා. බලලා තියෙනවද? බලලා නැහැ නේද? ඒක තමයි පිනවදන ක්‍රමයයි. අපි බොහෝ වෙලෙ වෙනත් කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ස යනකොට ෆෝන් එක දිහා බලනවා, බෑක් එක දිහා බලනවා, බෑක් එක කාගේද කියලා බලනවා. එයාගේ ඥාතින් ගැන සීමත් කරගන්නවා. ඔක්කොම අපි කරනවානේ. මහා දුර ගමනක් අපේ ගිහිල්ලා. පිනවදන එක වෙනකොටම බලන්න දැන් තමන්ට මොකද වුනේ කියලා. තමන් ඒවලම ඇත් දෙකවත් හැරෙන්නේ නැතුව තමන් හිටියනම් තමන් තමයි ජයග්‍රහකය කියලා කියන්නේ. ඒක කාගේද කියලා බලන්න ඕනේ පිනවදන. ශනිකව තමන් පැත්තට යොමු වෙන දැම්මට මොකද වෙන්නේ? අනේ ඒ සම්දේතන මහට ගැත නිරුද්ධුනා කියලා අපට බලන්න පුළුවන් නම් පිනවතුනේ ඒක තමයි දක්ෂතාවය කියලා කියන්නේ. තමන් දැකපු දෙයක් තමන්ට මතක් වෙන්න පුළුවන්, දරුවෙක් ගැන, ගියක් ගැන, තමන්ගේ රැකියාව ගැන, ලංකාවේ නම තාත්ත ගැන, තමන්ගේ වාහනේ නවත්තපු හැටි බලනකොටම පිනවතුනේ තමන් දක්ෂවන්නේ මේක මේ නිරුද්ධ වෙච්ච සිතුවිල්ලක් නැවත ඇති වුණා. එතන මහතගෙන නැවත නිරුද්ධුනා කියලා දකින්න. දකින්නත් එක්කම පිනොතුනේ බාහිර රූපය තුළ තමන්ගේ සිත බැසගන්නේ නැහැ. බාහිර රූපය තුළ තමන්ගේ සිත බැසගත්තේ නැහැ කියන්නේ තමන් ජරා මරණ වලින් නිදහස් වුණා කියන එක. ඔබ බුදුරජාණන් වහන්සේගේ බුදු සේවනයේ ඉන්න කෙනෙක් කියලා හිතන්න. මෙන්න මේක තමයි පිනොතුනේ අපේ ආධ්‍යාත්මික ජීවිතේ සමස්ත ජයග්‍රහණය කියලා කියන්නේ. චෛතසික අතරින් සති සහ පඤ්ඤා කියන චෛතසික තමයි අපි උපරිම ලෙස දිනු කරන්නට ඕනේ. ඒ දිනු කිරීමත් එක්ක මානි සෝබන චෛතසික ක්‍රමානුකූලව ගොඩනැගලා පින්නතන. බුදුරජාණන් වහන්සේ වරක දේශනා කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම රකින්න කියලා. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රිද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආරක්ෂණික මාර්ග කියලා කරුණ 38ක් දේශනා කරන බුදුහාඳුරෝ සමහර සූත්‍රවල, සංගීති සූත්‍ර වගේ තැන්වල. එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ තවත් තැනක කියනවා, නැහැ ඔබ කරුණ 8ක් පිළිපදින්න ආරක්ෂණික මාර්ගය හැසිරෙන කියලා. තවත් තැනක කියනවා, නැහැ ඔබ කරුණ 7ක් රකින්න සත්‍යබෝධංග වඩන්න කියලා. තවත් තැනක කියනවා, ඔබ ආයතන 6 ගැන සැලකිල්ලෙන් ඉන්න, ආයතන කුසලතා ඇති කරගන්න, ඇස කන ආදී ආයතන ගැන හොඳවට සිහියෙන් ඉන්න කියලා. තවත් යනක කියන ඔබ පංචේන්ද්‍රිය වඩන්න, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වඩන්න කියලා. තවත් යනක බුදුහමෝ දේශනා කරන සතර සතිපට්ඨානය වඩන්න. තවත් යනක බුදුරජාන් වහන්සේ කියනවා ත්‍රිවිධ ශික්ෂා වඩන්න, අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා. තවත් තැනක බුදුරජාණන් වහන්සේ කියන මේ ලෝකී ප්‍රදීච්ච මනුෂ රත්නයකට වඩන්න තියෙන ඉහළම දේ සමත විදර්ශනා වඩන්න කියලා. බුද්ධියෙන් ඉහළම තලයට යනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රඥා වඩන්න කියලා. ප්‍රඥා වඩනකොට අනිත් ඔක්කොම ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙනවා කියලා. අපි කියනවා නම් රටේ රජතුමා නහවසෙන්ට ගියායි කියලා. රජතුමා යනවත් එක්කම රජතුමා විතරයි නෙවෙයි යන්නේ. රජතුමා යන්න කලින් පිරිසක් එතන ගිහිලා ආරක්ෂකව පරීක්ෂා කරලා එතන බලනවා. ඒ විතරක් නෙවෙයි. රජතුමා යනකොට එතන පිරිසක් රැස් වෙලා ඉන්නවා ආරක්ෂකයෝ. ඒ විතරක් නෙවෙයි, රජතුමාත් එක්ක ඉස්සරහ පස්සේ යනවා තවත් පිරිසක් ආරක්ෂකයෝ. රජතුමා ගියා කියන රජතුමා විතරක් නෙවෙයි යන්නේ, තවත් ගානක් ඒත් එක්ක යනවා. අන්න ඒ වගේ පිනොතුනේ අපි මේ සති සම්පජාන්නේ නැත්තම් සීයසානවන කෙටියෙන් කියනවා නම් ප්‍රඥා ඉන්ද්‍රිය ස්කන්ධ පංචකයේ සමුදය වැය නාම රූප ධර්මයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම මේක නුවණින් දකින හැම මොහොතකම පිනතුනේ අපි තවත් බලවත් කුසල කේතන රාශියක් පිරිවරාගෙන ඉන්නේ. ආරක්ෂණයක් ටිකක් වගේ බාහිර කිසිම දෙයකින් අපට දුකක් නොදෙනසේ අපිව ආරක්ෂා කරනවා. තිනතුනේ මෙන්න මේක තමයි මේ සම්බුදු සසුනේ සනාතන රැකවරණ උදෙසා අපමාදේන සම්පාදිත කියලා අපට බුදුහාඳුරෝ මහා කරුණාවෙන් දේශනා කරේ මේකයි. ඒ නිසා පින්නතුනි මේක ඊටාම සරල දෙයකින් ලැබෙන දෙයක් විතරක් නෙවෙයි. අපට පින්නතුනි ඕනම මොහොතක අපේ ජීවිතේට අනුතරක් වෙන්න පුළුවන්. අන්‍ය අනතුරේදී පහළට නොවැටෙන විදියට, අපාගත නොවන විදියට අපට හිතක් හදලා දෙනවා මේකින්. ඔබ කල්පනා කරලා බලන්න, ඔබ ඇස් දෙක මෙතෙන්දි පියවෙනකොටම ඔබ සුගතියට යන්නට කරුණ සම්පාදනය කරගෙන ඉන්නේ කියලා. ඔබ අනිවාර්යෙන් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා කියලා ඔබට සාහිතියක් තියෙනවද? ඔව්, බොහෝ දෙනෙක් හිතන්නේ ඇතැම්මිට මට සුගතිය යන්න පුළුවන් කියලා. බොහෝ දෙනෙක්ගේ මරණය ඔබට මතක් වෙන්නේ බොහොම සුවදායක විදියට ඔක්කොම පහසුකම් ටික තියෙන ලා කුස්මයයි කියලානේ. ඇතැම්මිට ඔබේ තත්ත්වෙ වෙන්නේ දැඩි අසනීපයක් වෙච්ච වෙලාවකදී වෙන්න පුළුවන්. ඒ අසනීප වෙච්ච ලා නොයෙකුත් උපකරණ දාලා තිබෙද්දී ඔබට ඇතැම්මිට වතුර ටිකක් කටට දෙද්දි කෙනෙක්ගේ වතුර ටිකක් කියලා ඔබ මිය යන්න පුළුවන්. ඇතැම්මිට අන්නේ අවසාන මොහොතේ හිත හදාගන්න බැරුව ඒ සුළු මොහොත තුළ හිත නරක් වෙලා හිත අසන්නටපත් වෙලා බොහෝ විට පරලෝ අසාර්ථක කරගෙන ඉන්නවා. පිනතුනේ මේ කරුණ අපි කලින්ම හිතලා තියනට ඕන. මේවා සරල දේවල් නෙවෙයි. මෙන්න මේ සහතික අපි කලින්ම අපි ඇතුලේ තියනට ඕන. ඔබ හිතාගෙන නැති ඔබ ලොකු පින්කම් කරලා තියෙනවා. ඔබ කටින් පින්කම් වල දායකත්වයෙන් දරලා තියෙනවා. ආවාස කුටි ආදී හදලා තියෙනවා. ඔබට රැකවරණේ ලැබෙයි කියලා ඔබ හිතන් ඉන්නවා. සමහරට ලැබෙයි. හැබැයි පිනතුනේ ඒක සරල දෙයක් නෙවෙයි. ඒ සඳහා මේ ජීවිතය තුළ ලොකු පරිශ්‍රමයක් දරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. ඔබේ හිතට කනගාටුවක් දුකක් එන වෙලාවේදී ඔබේ හිතේ ඒ කනගාටුවේ මෙදෙන්න ඔබ කොච්චර දක්ෂද කියලා බලන්න. ඔබට පිරිසක් නැදදී කවුරු හරි බැන්නොත් ඔබට ඒ වෙලාවේ ඔබේ හිතට පීඩා නොවන විදියට ඔබ හිත හදාගෙන තියෙන කියලා බලන්න. අනිත් පිරිසක් නැදදී ඔබ නොසලකා හැරියොතින් ඔබට වෙනස්කමක් කරවතින් ඔබේ හිතට මොකක්ද වෙන්නේ කියලා බලන්න. ඔබ ඊටාම කැමති කෙනෙක්, ඔබ ඊටාම ආදරය කරපු කෙනෙක්, ඔබට බෙහෙවින් උදව් කරපු කෙනෙක් ජීවිතේ ඔබෙන් වෙන් වෙලා යනවා, නැත්නම් මාරාන්තික අසනීපයකට පත් වෙලා ඉන්නවා, මරණයට පත් වෙනවා කියන ආරංචිය නිවේදනය ඔබට ලැබුණොත් ඔබට මේ දුකෙන් නිදහස් වෙන පුළුවන් විදියට මනස හදාගෙන තියෙන කියලා බලන්න කලින් මෙන්න මේ රැකවරණය පින්න තියෙන බුදුදහමෙන් අපට දෙන්නේ හිතන්න එපා සරල රැකවරණයක් කියලා. සාමාන්‍ය දෙයක් කියලා දරුවෙගේ උපන්දිනයකට පිරි ටිකක් කියාගන්න, මියගිය ඥාතිවරයෙකුට දානයක් දෙන්න, ගෙදර අපලයකට පිරි ටිකක් කියවගන්න, මේ වගේ සරල දෙයකට නෙවෙයි පින්න තියෙන බුදුදහම තියෙන්නේ. ඒ දෙයක් කරනව නොකරන්නේ නැහැ. නමුත් ඊට වඩා මහා සුවිශේෂී රැකවරණයක් දෙන්නයි මේ කල්පාන්තර ගානකට වරක් පහර වෙන තථාගත බුදුදහමක් අපට තියෙන්නේ. අන්නේ බුදුදහම තුල, අනේ ශාසනය තුල අපි උපරිම රැකවරණය සලසා ගන්නට ඕන. ඒ සඳහා උපරිම ලෙස තමන්ගේ හිත දිනු කර ගන්නට ඕන. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඉතින් එක පැත්තකින් තමන්ගේ මේ ශරීරය ගැන පුළුවන් තරම් දුරට අවධානයෙන් ඉන්න. ශරීරයට මොකද වෙන්නේ කියලා. ඒක අපට ආනාපාන සතිය ඔස්සේ කරන්න පුළුවන්. හුස්ම ගැනීම පිටකිරීම ගැන හිත තියාගෙන අපිට ටිකෙන් ටික කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත වලට හිත තියාගෙන කරන්න පුළුවන්. නැත්නම් කේසාලෝමා නඛාදාන්ත ආදී වශයෙන් මේ දෙතිස් කුණපියන් ගැන අවධානය තියාගෙන අපිට කරන්න පුළුවන්. නැත්නම් සතර ඉරියව්ව හිතගෙන සිටීම, වාඩි වෙලා සිටීම, ඇවිදීම, නිදීම කියන මේ සතර ඉරියව්ව ගැන සිත පිහිටුව ගැනීම කරන්න පුළුවන්. නැත්නම් සංපජඤ්ඤ පබ්බේ කියලා තියෙන තමන් කරන හැම දෙයක් ගැනම සිහි පිහිටුවමින් කරන්න පුළුවන්. මේ වගේ නොහෙක් දේවල් වලින් අපට කය ගැන අවබෝධය ලබන්න පුළුවන්. ඒ වගේම වේදනා පිළිබඳවත් අපි අවධානය යොමු කරන්නට ඕන. අපේ හිතට එන ඇස කන නාසාදී ඉන්ද්‍රිය තුලින් හිතට එන සැප දුක් උපේක්ෂාදී වේදනා ගැන නිතර අවධානයෙන් ඉන්න විතරක් නෙවෙයි ඒක නිරුද්ධන ආකාරයක් අපි දකින්නට ඕන. ඊළඟ චිත්තානපස්සන හිතට එන රාග දේශ මොහ විරාග වීත දෝෂ වීත මොහ සමාහිත අසමාහිත ආදී ඒ හිතේ දැන් තියෙන ස්වභාව ගැන හොඳට අවධානයෙන් ඉන්න. ඒ විතරක් නෙවෙයි ධර්මතා ගැන ධම්මානුපස්සනාව විදිහට සිතිවිලි ගැන අවධානයෙන් ඉන්න. පංච නීවරණ ආදී ස්වභාවයන්, චතුරාර්ය සත්‍ය, බොජ්ජංග මේ ආදී කුසල අකුසල දෙපැත්තෙම සිතිවිලි වල ස්වභාවය හොඳට අවධානයෙන් ඉන්න. පින්නතනේ සතිපට්ඨානයේදී කරුණු දෙකක් සඳහන් කරනවා. එකක් තමයි සතිපට්ඨානය, අනිත් එක සතිපට්ඨාන භාවනාව කියලා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ සතිපට්ඨානය විතරයි කියලා. බොහෝ ආගම් දර්ශන අධ්‍යාපනඥයන් වර්තමානයේ මයින්ඩ්ෆුල්නස් එක උගන්වනවා. ඒ මොකද කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා? දැන් මේ කරන දේ ගැන අවධානයෙන් ඉන්න, අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න කියලා. බොහෝ දෙනෙක් හිතනවා මේක තමයි බුදුදහම කියලා. පිනුතුනේ මේකමනේ ඔය පොඩි ළමයි තුත් කරන්නේ නේන. චූටිම ළමයි. මේ දෙයමනේ සතුත් කරන්නේ. හරක් බල්ලෝ ඒගොල්ලන් අතීත අනාගත ගැන මොකුත් හිතන්නේ. ඒවලට කෑම ටිකක් දුනොත් කාලේ ඉන්නවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන පොඩි ළමයි වගේ නැත්නම් තිරසංගත සත්වයා ගැන කියද? එහෙම නෙමෙයි පිනුතුනේ. සතිපට්ඨානය තුළ සතිය තුළ අතීතය අනාගතය අමතක කරන්න කියලා එකක් නැහැ. සතිය දිනු වෙන මතකේ වැඩි වෙනවා පින්නතනි. සාමාන්‍ය මතකයක් නෙවෙයි. ඉහෙලම අභිඥාලාභයේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට බලන්න පුළුවන් එකක් නෙවෙයි. මහා කල්ප 500ක්. මතකේ නෙවෙයි ගැටලුව පින්නතනි. තමන්ගේ සිතට දෙයක් මතකයට එනකොට ඒ මතක් වෙන දෙය හරියට වර්තමානයේදී මේක සිහිපත් කරලා නිරුද්ධ වෙන ආකාරය දකින එකයි වැදගත් වෙන්නේ. ඒකිනු දුක නිදහස් වෙන්නේ. අතීතය අමතක කරන්න යන්න හිතුවටත් වඩා අමතක වෙනවා. දැන් මම යට කිව්වොත් අද උදේ ආපු වෙලා ඉඳලාම වඳුරෙක් ගැන නොසිතා ඉන්න කියලා. හැම වෙලාවෙම මම කියන එක පොහොතකවත් වඳුරෙක් ගැනද සිහිපත් කරන්න එපා කියලා. වෙනද සිහි නොකර ගියත් එදාට සිහි වෙනවා. දවසේම වඳුරේම මතක් නිකන්ද. පිනොතනි සමහරට දරුවෙක් ගැන කියනවා දරුවා කීකරු මං තනිකරම අමතක කරලා තියෙන අත්තරලා තියෙන කියලා කියනවා. එහෙම තමයි අපි කියන්නේ. නමුත් වැඩිපුරම හිතන්නේ ආගෙනව. මේක තමයි ඇත්තම ස්වභාවය පිනොතනි. ඉතින් එහෙම කතාවක් නෙමෙයි බුදුදහමෙන් කියන්නේ. බුදුදහමෙන් කියන්නේ හරියට සිහියෙන් අවධානයෙන් ඉන්න දැන් හිතට වෙන්නේ මොකද්ද? අන්න ඒ දේ ගැන අපි දැක්කොත් එක ඇතකින් සිහියෙන් ඉන්නට ඕන එක සතිය. ඒ වගේම සතිපට්ඨාන භාවනා කියලත් එකක් තියෙනවා. ඒක තමයි ওই මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන දැන් කායේ කායනපස්සේ විහෙරති කියන්නේ සතිපට්ඨානය. සතිපට්ඨාන භාවනා කියන්නේ සමුදේ ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති කියලා ඒකේ ඇතිවීම නැතිවීම නොනින් දකින්නට ඕන. ඒ තදාල සිටවිල්ල හේතු නිසා හටගත්තා අස්මින් සති දන්හෝති. හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙනවා අස්මින් අසති දන්හෝති කියන කාරණය. මෙන්න මේකටයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. උද්‍යාබ්බේ ගාමී ඥානය කියලත් මේකට කියනවා. ඒතට එක පැත්තකින් හරියට බුදුහන් රූපමාවකෙන් දේශනා කරනවා හරියට එකාතකින් ගොයන් ටික අල්ලගෙන අනිත් අතින් දැක ඇත්තෙන් ගොයන් ටික කපනවා වගේ වැඩක් කියලා. ගොයන් ටික අතින් අල්ල ගන්නවා වගේ තමයි වර්තමානය තුළ තමන්ගේ කය, සිත, වේදනා, ධර්මතා ගැන සිහියෙන් ඉන්න එක. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ සම්පජඤ්ඤය කියලා කියන්නේ අනිත් අතින් දැක ඇත්තෙන් ගොයන් ටික කපනවා කියලා කියන්නේ මොකද්ද? ඒ හැම සිතුවිල්ලකම අනිත්‍යතාවය නුවණින් දකින එක. ඒ වර්තමානයේ තියෙන සිතුවිල්ල අහුත්වා සම්බුතං හුත්වා නබවිසති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේකට හැපෙනතුනි බාර නික්කේප කියලා කියන්නේ බර බිමින් තිබීම කියන්නේ මේකයි. අපි මහා බරක් ඔළුවේ තියාගෙන මෙන්නේ නිකන් නෙවෙයි. අපි අද්දෙකේ මොකද නොතිබ්බත් ඔළුවේ මහා බරක් තියාගෙන ඉන්නේ. බාරහාර කියලා අපිට කියන්නේ බුදුදහමේ. බරක් ඔසවාගෙන යන කෙනෙක් කියලා කෙනෙක් නිකන් කෙනෙක් නෙමෙයි. අතීතේ නිරුද්ධ වෙච්ච ඔක්කොම ටික ඔළුවේ තියාගෙන අපි මේ ඉන්නේ. ඒ ෆයිල් ක්ලෝස් වෙලා නැහැ පින්නතින. ඔක්කොම තියෙන ෆයිල් පැත්තක තියලා තියෙන ඕන එලාගේ ෆයිල් ගන්න පුළුවන්. ඒ ෆයිල් ටික තමයි නිින්දෙදී එන්නේ ඔක්කොම ටික. මේ ජීවිත කාලේ ෆයිල් ටික විතින් විත එනවා නිින්දෙදී. මැරිච්ච අයත් එනවා ඔක්කොම. ඒගොල්ලන් මැරිලා නැහැ ඉන්නේදී. ඔක්කොම ඉන්න තාම. ඒක නෙවෙයි පින්නතින අසිරිය. මරණාසන මොහොතේ චුති චිත්තය කියන්නේ මොකද්ද? මේ ආත්මය විතරක් නෙවෙයි කල්ප 100 ගණනක ෆයිල් ටික ඔක්කොම එක මොහොතක ඕපන් වෙන වෙලාව. මේකයි සරල දෙයක් නෙවෙයි. ඒකයි කිසිම දෙයකින් බලකන්න බැහැ පින්නතුනි. අන්න එතෙන්දී එන සිතවිල්ල එන්නේ ඇතැමිට මීට කල්ප 500කට කලින් සිතවිල්ලක් එන්න පුළුවන්. ඒක හොඳ එකක් වුණොත් හොඳයි. හැබැයි නරක එකක් වුණත් අපි කොතෙන්ද යාද දන්නේ පින්නතුනි. අන්න එතෙන්දී අපි පහළට නොවැටෙන විදියටයි සනාතන රැකවරණයක් ලබා දෙනට මේ බුදුදහමෙන් අපට උපරිම ලෙස මඟ පෙන්වන්නේ. ඒ නිසා අපි නිර්හංකාර වෙන්න ඕන පින්නතුනි. ධර්මයේ ළඟදී ශ්‍රද්ධාවන්ත වෙන්නට ඕන. මේ තථාගත ධර්මයට අපි ගරු කරන්නට ඕන. තමන්ගේ ජීවිතයේ මේ අනුතරින් වලක් අනුසහ කරන්නට ඕන. තමන් විතරක් නෙවෙයි. තමන් ඉතාම ආදරය කරන තමන්ගේ ඥාති මිත්‍රාදීන්ටත් මේ මඟ පෙන්වීම කරන්නට ඕන. යම් කෙනෙක් මිය ගියාම තමන්ට ලොකු දුකක් ඇති වෙනවා නම් අන්නේ වැඩිපුරම දුක ඇති වෙන ඇයට මේ ධර්ම කියලා දීලා ඒ ඇයත් මේ ධර්ම තුළ හික්මවන්නට ඕන. ඒ ඇයගේ හැබැයි ඒ ළඟ ලක්ෂණයක් තියෙනට ඕන. මොකද්ද? ඔව් ඒ ඇයගේ අන්න සුවච කියන ගුණය තියෙනට ඕන. මේක හරියට කවුන්සලින් වගේ වැඩක් වෙනතුනේ. ක්ලයන්ට් බලෙන් කවුන්සලින් දෙන්න බෑ. ක්ලයන්ට් කැමැත්තෙන් આવුවත් විතරයි දෙන්න පුළුවන් කම තියෙන්නේ. ඒ නිසා ඒ පුද්ගලයාගෙනද සෝච බව සක්‍රීය ඇහුම්කන් දීම, ඇක්ටිව් ලිස්නින් කියන එක, ජෙන්ටිලි ස්පෝකන් කියන එක තියෙනවා නම් අපට ඒගේ වැරදි පුළුවන් තරම් දුරට හදන්න පුළුවන් පින්නතුනි. ඒ නිසා අපිත් එකට ඉන්න එක මේ දහම් වර ප්‍රසන්න ලබා දෙන්නට ඕන. ඔබ හොඳයි. ඔබ දන් පින්කම් කරනවා සිල්වා කියන කීරා ඔබට ඔබ ගැන විතරක් හිතලා නිහඬ වෙන්න බෑ. අඩුම ගානේ ඔබේ ළඟම ඉන්න ඥාතීන් අම්මා තාත්තා දරුවෝ සහෝදර සහෝදරියන්ටත් මේ ධර්ම පුළුවන් තරම් ලබා දෙන්නට ඕන. එහෙමනොත් තමයි ඇත්තටම අපි සත්පුරුෂ පිරිසක් වුණා වෙන්නේ. බුදුදහමේ හැටියට තමන් ගුණ දහම් වඩන්නටත් ඕන. තමන්ගේ අනිත් අය මේ ධර්ම තුල සමාදන් කරවන්නටත් ඕන. මේ දෙකම අවශ්‍යයි. සක්විති රජවරයෙක් පින්නතුනේ සක්විති වත්පුරණ පුද්ගලයා සක්විති බව ලබන්නට මෙන්න මේ ක්‍රමය යන්නට ඕන. බෝසත්තුරුත් එහෙමයි. බෝසත්තුරු තමන්ගේ දරක් නෙවෙයි තමන් එකට ඉන්න සත්තුන්ට දහමට නැඹුරු වල සත්තුණු. එහෙම වුණොත් තමයි ඇත්තටම අපේ ජීවිතය සඵල වෙන්නේ. ඉතින් ඒ ගමන් මගේ අධ්‍යාපන තීතාම කෙටි භාවනාවක් ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙනවා ආනාපාන සති භාවනාව. ඒ නිසා ඔබ ටිකක් සෝදානම් වෙන්න. නිරතුරු උපතේ පටන් සිදුවන මේ හුස්ම රැල්ල පිළිබඳව අපේ විසිරී යන සිතෙක් තැන් කරලා ඒ තමන්ගේ හුස්ම රැල්ලට උපරිම වටිනාකමක් දීලා ඒ හුස්ම රැල්ල තුළ අපේ හිත සංවර කරගෙන ඒ තැන්පත් කරගන්නා හිතට අනිත්‍යතාවය මෙනෙහි කරලා අපි අපේ හිත පිරිසුදු කරගමු. අපේ හිතට වටිනාකමක් ලබා දෙමු. අපේ හුස්ම රැල්ලට වටිනාකමක් ලබා දෙමු. මේ හුස්ම රැල්ල මට දායාද කළ, මට මේ ජීවිතය ලබා දුන්නු මගේ ආදරණීය අම්මට, ආදරණීය තාත්තට පින් වැඩෙන්නට, එය සුගතිගාමී වීමට මා හැකිතාක් මේ හුස්ම රැල්ල පිළිබඳව සිහි අවධානය යොමු කරමින් කාලය ගත කරනවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ටික වේලාවක් ආනාපාන සතියෙහි යෙදෙමු. ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතා අනුපුම්බං පරිචිතා යතා බුන්දේන දේසිතා සෝයිමං ලෝකන් පභාසේති අම්බා මුත්තෝව චන්දිමා. යම් කිසි කෙනෙක් හුස්ම ගැනීම හා පිට කිරීම ගැන අවධානය තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කර පරිදි පවත්වා ගැනීමට දක්ෂ වූහොත් ඔහු වනා ගැබෙන් නික්මෙන පුන් සඳක්සේ ලෝකය ආලෝකවත් කරන්නාසේ තම දිවි මඟ ආලෝකවත් කරනවා. මමත් සිදුවන මේ හුස්ම ගැනීම ඇතුළු වීම හා පිටවීම පිළිබඳව මගේ අවධානය පවත්වා ගනිමින් විසිරී යන සිතෙක් තැන් කරමින් හිත පිරිසුදු කරන්නට මා මේ කාලය කැප කරනවා. ඒ සඳහා මා කරන්නා වූ සියලු පින්කම් වල ආශිර්වාදය මට සැලසේවා. තමගේ ශරීරය හොඳට පිනතුනේ සැහැල්ලුවෙන් තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන හොඳට සැහැල්ලුවෙන් සරලව තමගේ ශරීරය පවත්වා ගන්න. උජුම් කායම් පනිදාය කියපු ආකාරයට හොඳට කන කෙලින් තියාගන්න. සිහිය පරිමුඛ කරගෙන පරිමුඛං සති නොපට්ඨවෙත්වා කියපු ආකාරයට තමන්ගේ සිහිය නාසය ආශ්‍රිතව පවත්වා ගන්න. නාසිකාග්ගේ වාමුක නිමිත්තේ වා කියපු ආකාරයට තමන් දැන් තමන්ගේ ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම ගැන සිහිය පවත්වා ගන්නටයි දැන් උත්සාහ කරන්නේ. තමන් බලෙන් හුස්ම ගන්නේ නැහැ. ඉතාම ස්වාභාවික හුස්ම ගැනයි බලන්නේ. දැන් තමන් අතීතය ගැන දෙයක් සිහි කරන්නේ නැහැ. අනාගතයක් සිහි කරන්නේ නැහැ. වර්තමානය තුළ හුස්ම සමග තමන්ගේ සිහිය අවධානය පරිපූර්ණ වශයෙන් තබා ගැනීමට තමා උත්සාහ කරනවා. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව, හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් ගැන හොඳව අවධානයෙන් ඉන්නවා දැන්. සෝ සතෝව අස්ස සති, සතෝව පස්ස සති. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත්, හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව නාසයාසිතව මා හොඳට හිත තියාගෙන ඉන්නවා. හුස්ම ඇතුළු වෙනවා, පිට වෙනවා. හුස්ම ඇතුළු වෙනවා, පිට වෙනවා. හුස්ම ඇතුළු වෙනවා, පිට වෙනවා. දීර්ඝ හුස්මක් ඇතුළු වෙනකොට දීර්ඝ හුස්මක් ඇතුළු වෙන බවත්, දීර්ඝ හුස්මක් පිට වෙනකොට ඒ හුස්ම දීර්ඝය කියන බව, කෙටියෙන් හුස්ම ගන්නා විට ඒ ගන්නා හුස්මේ කෙටි බවත්, කෙටියෙන් හුස්ම පිට කරනකොට ඒ පිට කරන හුස්ම කෙටි බවත් වශයෙන් දීර්ඝ කෙටි හුස්ම ගැන මම හොඳ අවධානයෙන් දැන් ඉන්නවා. වර්තමානයේ තුල හුස්ම ගැනීම ගැන මා පරිපූර්ණ අවධානයෙන් සිහියෙන් කාලය ගත කරනවා. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති හුස්ම ඇතුළු වීම සහ පිටවීම ගැන නාසය ආශ්‍රිතව සිත පිහිටුවා ගනිමින් මා උපරිම ලෙස සිහියෙන් අවධානයෙන් පසු වෙනවා. මේ ආස්වාස ප්‍රස්වාසය තුළ මගේ හිත ටිකෙන් ටික තැම්පත් වෙමින් තියෙන්නේ. ඇතුළු වෙනවා පිට වෙනවා. මගේ සිතෙන් එන්නම ආස්වාස ප්‍රස්වාසය තුළ හිත තැන්පත් වෙනවා. හුස්ම ඇතුළු වීමේ සිට පිටවීම දක්වා පරිපූර්ණ අවධානයෙන් මා දැන් හුස්ම ගන්නවා, පිට කරනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති. සම්බකාය පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛති. මං උපරිම ලෙස නාසය ආශ්‍රිතව සිහිය පිහිටුවා ගන්නවා. හුස්ම ඇතුළු වීමේ ඉඳන් සම්පූර්ණයෙන්ම හුස්ම ඇතුළත් වෙලා ආයි සම්පූර්ණයෙන්ම හුස්ම පිටවීම දක්වාම මා ඊටාම අවධානයෙන් සිටිනවා. ඊටාම සැහැල්ලුවෙන් සරලව ස්වාභාවික සිදුවන ආස්වාස් ප්‍රස්වාසයයි මා මේ සිහි කරන්නේ. සබ්බකාය පටිසම්වේදී පස්සසිස්සාමීති සික්ඛති. ආස්වාස ප්‍රස්වාසයේ ටිකෙන් ටික සංසිඳෙන බව, නිවෙන බව මට ටිකෙන් ටික අවබෝධ වෙනවා. පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. බාහිර සම්දයක් මට ඇහුණත් ඒක අනිත්‍යතාවය මා මෙනෙහි කරලා ඒක පසෙක දාලා නැවත මගේ ආස්වාස ප්‍රස්වාසයට මා හිත ගන්නවා. අතීත සිතුවිල්ලක් මට සිහිපත් වුණත් ඒ සිතුවිල්ල මොහොතින් මා පසෙක දාලා ඒ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා නැවත මා ආස්වාස ප්‍රස්වාසය තුළට සිහිය පිහිටවා ගන්නවා. එන්න එන්නම මගේ සිත ආස්වාස ප්‍රස්වාසය තුළ තැම්පත් වෙනවා. ඒ සමගම මට සිතට ප්‍රීතියක් දැනෙනවා. අන්නේ ප්‍රීතිය අත්විඳීමෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. හිතට දැනෙන ප්‍රීතිය අත්විඳිමින් ආස්වාස ප්‍රස්වාස ඊටාම සිහියෙන් මා කරනවා. මේ ප්‍රීතිය සමගම මට සෝයක් දැනෙනවා. මේ ආස්වාස ප්‍රස්වාසය ගැන සිතීම කොයිතරම් ජීවිතයට සුවගෙන දෙන දෙයක්ද කියන එක මට තේරෙනවා. අනේ මානසික සහ කායික සැපට භුක්ති විඳිමින් මා ආස්වාස ප්‍රස්වාස කරනවා. සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සුඛ පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛති. ඒ ප්‍රීතිය හා සැපය සමගින් මගේ සිතේ සතුට එන්නේ නැම බලවත් වෙනවා. හිත තැම්පත් වීම සමගම මාතව තවත් මේ ආස්වාස ප්‍රස්වාසයේ තුල සිහි අවධානය අඛණ්ඩව පවත්වා ගනිමින් කාලය ගත කරනවා. හුස්ම ගන්නකොට හුස්ම ගන්නා බව, හුස්ම පිට කරන විට හුස්ම පිට කරන බවත් මෛතාම අවධානයෙන් සිටිනවා. අභිප්‍රමෝදයං චිත්තං අස්ස සිස්සාමේති සික්ඛති. අභිප්‍රමෝදයං චිත්තං පස්ස සිස්සාමේති සික්ඛති. මට දැන් එන්නම චිත්ත සංඛාර නැත්තම් හිතට ඇති වෙන විතර්ක හොඳට පේන ගන්නවා. අන්නේ විතර්කත් හොඳට දකිමින් මා ආස්වාස ප්‍රසවාස කරනවා. චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති. චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛති. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. මාඛණ්ඩව මාගේ සිහිය මේ ආස්වාස ප්‍රස්වාසයේ දුර තබා ගැනීමට මා දක්ෂ වෙනවා. මට හොඳට දැන් මගේ සිත පේන ගන්නවා ආස්වාස ප්‍රස්වාසයත් සමගම. අන්නේ සිත හොඳට දකිමින් අවධානයෙන් මා සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති. චිත්තපටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛති. මගේ සිත හුඟා ප්‍රමෝදයටපත් වෙනවා, සතුටටපත් වෙනවා. අභිප්‍රමෝදයං චිත්තං අස්ස සිස්සාමි තිසික්ඛති. අභිප්‍රමෝදයං චිත්තං පස්ස සිස්සාමි තිසික්ඛති. මගේ සිත හොඳට තැම්පත් වෙනවා, හිත සමාධිමත් වෙනවා. නාසය ආශ්‍රිතව වර්තමානය තුළ අඛණ්ඩව දිගින් දිගටම සිහිය පවත්වා ගැනීම තුළින් මගේ සිත හුඟා තැම්පත් වෙනවා. සමාධං චිත්තං අස්ස සිස්සාමේති සික්ඛති. සමාධං චිත්තං පස්ස සිස්සාමේති සික්ඛති. හිත තැම්පත් වෙන්න වෙන්න බාහිර දේ පිළිබඳව ඇලීම හා ගැටීම දෙකෙන් මගේ හිත කෙමෙන් මිදී යන ආකාරය මා හොඳට දකිනවා. හිත සැහැල්ලු වෙනවා. හිත ක්‍රමයෙන් දුකෙන් මිදෙමින් පවතිනවා. විමෝචයං චිත්තං අස්ස සිස්සාමේති සික්ඛති. විමෝචයං චිත්තං පස්ස සිස්සාමේති සික්ඛති. මගේ හිත එන්නම තැම්පත් වීම සමගම මට අනිත්‍යතාවය පෙනී යනවා. හැම මොහොතකම සිත හටගෙන නිරුද්ධ වෙන ආකාරය මනවින් දකිනවා. ජීවිතය කියලා කියන්නේ මේ සිතක් මුල් වෙච්ච ස්කන්ධ පංචකයක එකතුවක් නේද කියලා මට හොඳට පේනවා. හැම මොහොතෙම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන නිස්කන්ධ පංචකය හට ගන්නවා. එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. සිත හට ගන්නවා, නිරුද්ධ වෙනවා. අනිච්ඡානුපස්සේ අස්ස සිස්සාමේති සික්ඛති. අනිච්ඡානුපස්සේ පස්ස සිස්සාමේති සික්ඛති. නිරතුරුව සිදුවන හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳව සිහියට අවධානය යොමු කරන මා, ඒ අවධානය සමගම අනිත්‍යතාවය නුවණින් දකිනවා. හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන අනිත්‍යතාවය මා මනවින් දකිනවා. ඇති වෙනවා, නැති වෙනවා. මගේ සිත කිසිදු බාහිර පුද්ගලයෙකු හෝ දෙයක් කෙරෙහි දැන් බැසගන්නේ නැහැ. කුමක් සිහි වුණත් සිදුවන්නේ මේ ස්කන්ධ පංචකයෙහි සමුදේවය හට ගැනීම නිරුද්ධ වීම පමණක් කියන එක මා මනාවෙන් පසක් කරනවා. මට ලෙඩ දුක්, මහලු වීම, මරණ ආදීයෙන් එන සියලු දුක් කෙමෙන් කෙමෙන් දුරු වෙමින් අනිත්‍යතාවය තුළ මගේ ජීවිතය පවත්වා ගන්නට මා දක්ෂ වෙනවා. අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමේති සික්ඛති. අනිච්ඡානුපස්සී පස්ස සිස්සාමේති සික්ඛති. ආනාපාන සතිය තුළ සිහිය පවත්වා ගනිමින් සිත තැන්පත් කරන අතරෙහි සිතෙහි ප්‍රීතිය, සතුට, සමාධිය භුක්ති විඳිමින් අනිත්‍යතාවය අවබෝධ කිරීම නම් වූ යථාර්ථය කළා මා දිනෙන් දින ඉදිරියට පියවර තබනවා. බාහිර කිසිදු දෙයකින් හෝ මගේ ශරීරයේ ඇතිවන වෙනස්කමකින් සිත කම්පාවටපත් නොවෙනසේ අකම්පිත නොසැලෙන සිතක් ඇති කර ගන්නට අටලෝ දහම අභියස කම්පා නොවන සිතක් ඇති කරගත හැකිසේ මා මේ ආනාපාන සති භාවනාව උපයෝගී කර ගන්නවා. දිනෙන් දින ආනාපාන සතිය භාවනාව භාවිත කිරීමෙන් මගේ හිතේ සමාධිය සතුට ඇති කර ගන්නට මා දැඩිසි අදිස්ථාන කර ගන්නවා. ඒ සමගින්ම දිනෙන් දින අනිත්‍යතාවයේ නුවණින් මෙනෙහි කිරීමේ කාලය වැඩි කර ගැනීමට මා උපරිම ලෙස උත්සාහ කරනවා. මගේ සම්පූර්ණ ආධ්‍යාත්මික දියුණුව දුකෙන් නිදහස් වීම රඳා පවතින්නේ අනිත්‍යතාවයේ මෙනෙහි කිරීම තුළ බව මනවින් පසක් කරනවා. ඒ සඳහා මගේ සියලු ශක්තියෙන් මෙතෙක් කර ගැනීමට මා දැඩිසේ අදිෂ්ඨාන කරගන්නවා. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, මේ අවස්ථාවේදී අපි ආනාපාන සති භාවනාව සමත කමඨහනක් විදියටත් එහෙම විදර්ශනාවටත් අපි යොමු කරගත්තා. ඉතින් ජීවිතයේ ලස්සන බලන්න කැමති නම් ඇත්තම ජීවිතයේ අත්විඳින්න කැමති නම් මේ ආනාපාන සති භාවනාවට හුරු වෙන්න. තමන්ගේ ආදරණීය අම්මට තමන් ඇත්තටම ආදරේ නම් ඒ අම්මට පින් වැඩෙන්න ඔබ ඉන්න කැමති නම් ඔබට මේ ජීවිතය දායාද කළ අම්ම තාත්ත දෙන්නට මේ ආත්ම භාවය අම්මට තාත්තට විතරක් නෙවෙයි මුළු සංසාර ගමනේදීම ඔබට අම්මල තාත්තල වෙලා උපකාර කරපු සියලු මව්පියවරුන්ට පින් වැඩෙන්නට යැයි සතුරු කරන්න ඔබ කැමති නම් දිනෙන් දින මේ ආනාපාන සති භාවනාව භාවිත කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය සැලසේවා. ජනිත කරගත්තෝ මේ උතුම් පින සිරු ඥාතීන්ටත්, මියගිය සියලු ඇත්තන්ටත්, පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු වන සිරි සත්‍යයන්ටත් මේ පින අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පංචාච නින්දුක්ඛා භයං පංචාච නිබ්බයා සෝකං පංචාච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ.